අවන්ත කාරුණික පින්නතුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්ම මාහිමිපාණන් වහන්සේ විසින්. සමන්ත චක්කවාලසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මුක්තදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අපාරතත් සං අමතකුස ද්වාරා සතවන්ත තමුංචන්තු සන්ධං විහිංස සං පවුලං බාති ධම්මං පනිතං මනුදේසු බ්‍රහ්මේති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, සුලසාග්‍රමු භාග්‍යවත්තු අරහතු සම්යක් සම්බුද්ධ සරුවත්ව රාජෝත්තමයන් වහන්සේ ලෝකුරා බුදුදාට පත් වූ සහම්පතේ මහා බ්‍රහ්මරාජයාගේ ආරාධනය පිළිගෙන ධර්ම දේශනාව සඳහා ප්‍රතිඥාදී වදාළ ගාථා රත්නයේ ධර්ම දේශනය සඳහා මාතෘකා කරන්ට යෙදුණි. මේ ගාථා රත්නය මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ඩාසකේ ඕකම්ම වර්ගයේ 26 වෙනි සූත්‍රයේ වන අරිය පරිවේශන සූත්‍රයේ තවත් ගාථා ධර්මයක්. විනය පිටකයේද මහානග්ග කාලයේ මහා ඛණ්ඩයේ මේ ගාථාව දැක්වෙනවා. මේ ගාථාව තුළ විසිතුරු ධර්ම දේශනාවක් මේ ආර්ය පරිවේශන ධර්ම දේශනාව. පයක් දෙකක් නෙමෙයි, දාසක් දෙකක් කියලත් මුනතරන්ට බැරි තරම් ධර්ම සම්භාරයක් ආර්ය පරිවේශන සූත්‍රයට ඇතුළත් වී තිබෙනවා. ඊයේ හන්දෑව ආර්ය පරිවේශන සූත්‍රයෙන් ධන ඇසීමට කැමති බව ගෞඩු ආරණ්‍යට දන්ව ලැබුණි. අපතේ පණිවිඩය ලැබෙනකොට සාත්‍රියට හමාරයි. නමුත් ඒ ආර්ය පරිවේශන සූත්‍රය ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සාම වැදගත් අවස්ථාව. ධන්නේ අවස්ථාවේදී ආර්ය පරිවේශන සූත්‍රයේ සම්බන්ධ ධර්ම සතාවත සලන් දීමට රැස් සිටින සීලම ශ්‍රද්ධාවන්ත පින්නතුන් ධර්ම දේශනා ආනිසංස මාත්‍රයක් ධර්ම ශ්‍රවණානිසංස මාත්‍රයක් සිහිපත් කළ යුතු වෙන ධර්ම දේශනාව නියමිත පිවිසීමක් නියමිත පිවිසීමේ දොරටුවක් ධර්ම ශ්‍රවණයද නියමිත පිවිසීමේ දොරටුවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා නියමිත පිවිසීමේ දොරටු පහ විමුක්තාතන සීරස පංචකය කියන පළමුවන බණ ඇසීම, දෙවන බණ දැසීම, තුන්වන ධර්ම සජ්ජායනාව, සතරවන ධර්ම සම්මර්ෂණය, පස්වන භාවනාව. භාවනා නම් හඳුන්වනු විමුක්තාතන සීරසේ වැඩමසේ බණ ඇසීමත් බණ දැසීමත් ධර්ම සජ්ජායනාවත් මනසිකාරයත් කෙරෙනවා නම් ඒ තමයි මුවන් දොරටුවක් වන්නේ. ධම්මචක්ක සූත්‍රාන්ත දේශනාව සානෝදී 18 කෝටියක් බ්‍රහ්ම රහත් වුණා, අසංකේයයක් පිරිස සෝවාන් වුණා භාවනාවක් වැඩනසේ බණ ඇසීම. මළුවේ මහරහතන් වහන්සේ ත්‍රිපිටක ධර්මයේ හදාරා තමන් වහන්සේට ධර්ම දේශනාවක් පැවරුණු අවස්ථාවේ දසෝදානින් තමන් වහන්සේම උත්තම අරිහත්ත්වයට පත් වී වදාළා. භාවනාවක් වර්ණසේ ධර්ම දේශනා කිරීමෙන් එනිසා ධම්මේ ස්වල්ප වේලාවක ධර්ම කතාවක සලන් දෙන පින්වත් සමතත් ධර්ම කතාව ඉදිරිපත් කළ අපට දාම් පදයක් පාසා යොදන සිටිල්ලක් පාසා ඥාන අධික්වා විපස්සනා මාර්ගඵල පිළිවෙලින් සතෝ බෝධිඥානයකින් ලැබෙන ලෝකෝත්තර අමා මහ නිවන් සුව පිණිස නිවන් දොරටුවක්ම වේවා කියලා අධිෂ්ඨාන සබා ගනි. අද මේ ධර්ම දේශනේ ආරාධනා කොට සිටින පින්වත් සමරසේකර මහත්මයන් සම නෝනා මහත්මයන් දෙතම අදාළ ප්‍රාප්ත දයාබර මෞතියන් වහන්සේලාට අදාළ ප්‍රාප්ත සහෝදර සහෝදරී පිරිසකට කිම් පමණ වන අදිස්ථානයේ මේ ධර්ම දේශනේ පවත්වන්නේ. එනිසා මේ දයාබර මෞතිය උතුමනුත් සහෝදර සහෝදරී පිරිසත් මේ ධර්ම කතාවට සවන් දෙත්වා පින් අනුමෝදන් වෙත්වා සසර ජාගල පැතු බෝධියන් සාන්ත නිවන්සුව ලබත්වා කියන උදෙසීමෙන් යුතුව මේ ධර්ම දේශනයට සවන් දෙන මාතෘකා කරන්ට දුන්නේ ගාථාව මුලින් සඳහන් කළ පරිදි මධ්‍යම නිකායේ මූල පණ්ඩාසකයේ ඕකම්ම වර්ගයේ තුන්වෙනි ඕකම්ම වර්ගයේ 6වෙනි සූත්‍රය. ඒ කියන්නේ 26වෙනි සූත්‍රයේ මධ්‍යම නිකාය වශයෙන් ගන්නවන ඒ වර්ගයේ ඇතුළත 6වෙනි සූත්‍රය. මේ සූත්‍ර දේශනා පිළිබඳ විස්තරද ගත්මුදානයක් තියෙනවා. ඉතා සංක්ෂේපයෙන් ඒ සම්බන්ධව හඳුන්වීමක් කළ යුතු වෙනවා. මාතෘකා කළ ගාථාවේ ප්‍රතිචෝදන ඵලමින් අපි සලකා බලමු. අපාරතා තේසං අමතස්ස ද්වාරා නිරස ජලපාලක අමෘතයට දොරට යූර්ත කරන ලද්දාහ. යේ සෝතවන්ත සමුංචන්තු සද්ධං ප්‍රඥා ශෝතස අත්තෝ සත්පුරුෂයෝ සද්ධාව විහිදුවත්වා විහිංස සංයෝ තගුණං නභාසේ. බ්‍රහ්මරාජෝනි ධර්ම දේශනා කිරීමේ අර්ථයක් නොවේ යන සංජීවනේ ඒ සමන්ත විරසක් බව හිතාගෙන ධර්ම දේශනාව තමා මන්දෝත්සාහ වුණා. ධම්මං පලෝතං මනුජේසු බ්‍රහ්මේ. මනුෂ්‍යා කරුණු නැත්තන් ජනතාවට ධර්ම දේශනා කිරීමට මන්දෝත්සාහ වුණේ ඒ විහිංසා මාත්‍රයක් බව සලකාගෙනයි. ඒත් දැන් මේ මොහොතේදී බුදු වශයෙන් දසදහසක් ලෝක ධාතුව සලකා බැලූ බවින් උද්ගතිතාත්ම විපංචිතාත්ම මෙය්‍යතේන පුද්ගලයන් අසංක ජනව සිටින බැවින් ඒ සමදනාට සද්ධර්ම දේශනා නමැති අමාදරක වූර්තකන් ලබ්දා කියන පුණ්‍යාසය ප්‍රතිඥා කොට වදාලා. දිනක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ සලත්වර ජේතවනාරාමය වැඩීම අවස්ථාවක උදෑසන පාත්‍රචීවර බරව පූර්වාසන කාලයෙහි පිඳිසුගා වැඩි බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිසක් ආනන්ද ස්වාමීන් වහන්සේ වෙත පැමිණ ආරාධනාවක් කළා. ආයුෂ්මත් ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝ කාලයකින් අපට සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් බලපදයක් අහන්න ලැබුණේ නැහැ. ආයුෂ්මත් ආනන්ද ස්වාමීන් වහන්සේ අනුකම්පා උපදවා ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් අපට ධර්ම දේශනාවට සලන් දෙන්න අවස්ථාව ලබා දෙනු ගැනම කියලා ආරාධනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ එදිනෙදා දිනචරියාව ජේතවනාරාමයේ රාත්‍රී කාලයේ ගත කරන බුදුරජාණන් වහන්සේ පිදිසුගා වළඳා පූර්වාරාමයේ තවදලා දිවා විහරණේ සමහර දවස්වල පූර්වාරාමයේ රාත්‍රී කාලයේ ගතකොට කුංගපාතේ වළඳලා ජේතවනාරාමයේ තවදලා දිවා විහරණේ මේ විදිහේ චාරිත්‍ර තිබුණි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සියලුම ඒ දිනචරියා චාරිත්‍ර කොම ආනන්ද ස්වාමීන් වහන්සේ දන් භාග්‍යතුන් වහන්සේ එකලාව පින්දපාත වඩන අවස්ථාවක් තුළ දණ්ඩපුතු ද්වාරයේ වැසී තිබෙනට අදිස්ථාන කරගන්න දණ්ඩපුලියේ දොර වැසී තියෙනවන ආනන්ද ස්වාමීන් වහන්සේ අනිත් භික්ෂූන්ට දැනුම් දෙනවා සරුවත්යන් වහන්සේ එකලාව පින්දපාත වඩන්නේ තමන් වහන්සේලා සුදුසු පරිදිින් වඩන මැනව කියලා. භික්ෂු සංඝයා වහන්සේ පිරිවර ආදින වදින් තෝලවස්සාවක ගන්ධ කුටිය දොරටුව බාගත විරුතයන්ට සදා අදිෂ්ඨාන කර ඒ සැලකෙන ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා තථාගතයන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන යද පිරිසුදා වඩින්නේ කියලා සීලම භික්ෂූන් වහන්සේලාට රැස්වෙන්න නියම කර ඒ වගේම ජේතවනාරාමයේ පූර්යාරාමයේත් වඩින්න ඕන නම් කුටියේ තියෙන පිරිතර තල්පත් කරන ආකාරයක් දක්වන එයි ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා අද පුන්දතාපේ වැඩලා ජේතවනාරාමයේ නෙමෙයි ආපසු වඩින්නේ පූර්වාරාමයටයි කියලා. එනිසා වක්තිනෙත් නම කරලා භාග්‍යතුන් වහන්සේ සමග පිටිපස්සේ වැඩම කරවලා පූර්වාරාමයට වඩින. මෙන්න මේ අවස්ථාවක් මේ දවස. එනිසා ස්වාමීන් වහන්සේලාට නියම කළ ආයුෂ්මතුන් වහන්සේ බණපදයක් අහන්න සතුටු නම් අද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිදුසුඟා වළඳලා පූර්වාරාමයට වඩින දවස අද සංඝාවේ පූර කොට්ටවතේන සන්තත කලේදී සන්දහස වෙනවා ඊළඟට මම ආරාධනා කරන්නම් සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රමයට වඩින්න උභාසයල උතර රැස්වී වැඩෙන්න සේක්වා කියලා ආරාධනා කළා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දිවස් කියනවා නෙමෙයි නමුත් ලෝකුරා බුදුරජාණන් වහන්සේගේ සවනල්මනේ පසුපස මිති හැදෙන බැවින් භාග්‍යතුන් වහන්සේගේ සියලු චාරිත්‍ර විදි දන්නවා එනිසා උන්වහන්සේ නියම කළ රම්මක බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රමයට වඩින්න කිව්වා. එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිදුසුඟා වළඳලා පූර්වාරාමයට වැඩියා දිවාගෙරණේ. උන්වහන්සේ පිදුසුඟා වළඳලා පූර්වාරාමයට වැඩියා දිවාගෙරණේ. සංඝාවේ සමාපත්තිය සොයන නදී සිටියාට පසු ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රදාන ආනන්දය අපි පුබ්බ කොට්ටකේට වැඩම සල්පාසුය. එසේම ස්වාමීන් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සමඟ පුබ්බ කොට්ටකේම ප්‍රතිපලක වැඩි. මේ පුබ්බ කොට්ටකේම නම ලැබුණේ අද නෙමෙයි කාශ්‍යප බුද්ධ ශාසන කාලේ. කාශ්‍යප බුද්ධ ශාසන කාලේ කාශ්‍යප සරුවැකයන් වහන්සේ වැඩ සිටියේ ජේතවනාරාමයේ පිහිටි පූජන ස්ථාන. ඒ කාලයේදී අචරවතේ ගංගාව ඒ කාලයේ තිබුණු නගරය වට කරගෙන මණ්ඩලාකාරයෙන් ගමන් කළා කියලා. ඒ වට කරගෙන ගිය නිසා තොටුපළවල් කීපයක් ඇති වුණා පොතුලක් ඇති වෙන. ඒ පොතුලෙන් නගරයේ දිශාවේ තියෙන තොටුපළට තියෙන පුබ්බ කොටක කියලා. ඒක අපේ බුද්ධ ශාසන කාලයේ නමින් භාවිතාව. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ සමඟ කුබ්බ කොට්ටකේට වැඩි භාග්‍යතුන් වහන්සේ පන්පහසු වුණා. පන්පහසු වෙලා ශරීරයෙහි ඒ සෙතමන වියරණ තුරු අඳන චීවරය දරාගෙන ඉන්න අවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඳලා ආරාධනා කළා ස්වාමීනි සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රය පදයේ බොහෝම සමීපයි. ස්වාමීනි සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රය බොහෝම සමනීයයි ප්‍රසාදනීයයි. එනිසා ස්වාමීනි සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රමයට වඩනසේකවා කියලා ආරාධනා කළා. අර අනු භික්ෂූන් වහන්සේටම වැඩින්න බව කිව්වේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නවා. ඒ නිසා එසේ ආනන්දයාට වැඩමු කියලා චීවර දරාගෙන සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රමයට වැඩි. ඒ අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා දොරවසාතුමුණ බැවින් ඇතුළු ශාලාවේ සාකච්ඡාවකදී හිටියා. ඒ සාකච්ඡාව අවසන් වන තුරු ස්තෝත්‍රයේ සිටගෙන අහලා හිටියා. භාග්‍යතුන් වහන්සේ වැඩි බව භික්ෂූන්ට දැනෙන දොරාරිය. භාග්‍යතුන් වහන්සේ පළව බුද්ධ ආසනයට වැඩේ වාඩි වෙලා සංඝයාගෙන් අසවදාලා මහණෙනි මගේ ප්‍රමිණීමට පෙර මේ සංඝ සභාවේ සාකච්ඡාව කුමක්ද? ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ තිරස්චීන කතාවකින් අපි හිතියා නෙවෙයි. අපි මේ අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව බුදු ගුණ පිළිබඳව සාකච්ඡාවට යෙදලා හිටියා. සාදු සාදු මහණෙනි සස්සනායේ මගේ ශ්‍රාවකයන්ට දෙකයි තියෙන්නේ. සම්මුපතිපාණං වූ දුක්ඛවේ දුවං කරණීයං ධම්මේ වාසත අරියෝ වා සුන්හේ භාව. එක්කාසුනායි රස්සුනායි මගේ ශ්‍රාවකයන්ට තියෙන කටයුතු දෙකයි. ධර්ම කතාවක් කිරීම හෝ ආරතුෂ්ණින් භාවයේ නම් වූ භාවනාවකට වැඩි. එනිසා මම මේ ශ්‍රාවකය සත්‍යතෝ ධර්ම විනයෙලා ධාර්මික කතාවතුන් මොහොත ගත තුනේ ගැන මම සන්තෝෂ වෙනවා. ඉදිරියටත් ඒ වගේ රස්සුනාම ධර්ම කතාවක් හෝ භාවනා මනසිකාරයක් හෝ තවතු යුකේ කියලා ශාසනා කොටවදා. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආරි පරිශන සූත්‍රේ මාතෘකාව ආරම්භ කළා. දේමා භික්කවේ පරිශන අරියාච පරිශන අනරියාච පරිශන මහණෙනි ආර්ය පරිශනයේ අනාර්ය පරිශනයේ කියලා පරිශන දෙකයි තියෙන්නේ. කතමාච භික්කවේ අනරියා පරිශන අනාර්ය පරිශනයේ කියන්නේ කුමක්ද? බුදුදෙස්සේ ඒ සත්‍ය අත්තන ජාත ධම්මෝ සමානෝ ජාත ධම්මඤ්ඤේව පරිශති අත්තන ජරා ධම්මෝ සමානෝ ජරා ධම්මඤ්ඤේව පරිශති අත්තන ව්‍යාධ ධම්මෝ සමානෝ ව්‍යාධ ධම්මඤ්ඤේව පරිශති අත්තන මරණ ධම්මෝ සමානෝ මරණ ධම්මඤ්ඤේව පරිශති අත්තන ශෝක ධම්මෝ සමානෝ ශෝක ධම්මඤ්ඤේව පරිශති අත්තන සංකලේශ ධම්මෝ සංකලේශ ධම්මඤ්ඤේව පරිශති මහණෙනි මේ ලෝකයේ ධර්මයේ විනය නොදන්නා වූ කර්ම විපාකේ නොදන්නා වූ හේතු ඵලයේ නොදන්නා වූ මෙලෝ කර්මවල නොදන්නා වූ එවැගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම නොදන්නා වූ ආර්ය සත්‍ය නොදන්නා වූ අසෘතවත් කෘතඥ ජනතාව මෙහෙම හිතන තමන් උපදීන ස්වභාවකට ඇතුව සිට උපදීන ස්වභාවකට ඇතුව දෙයක්ම ශේෂයා ජීවත් වෙන තමන් ජරාවට පත්වීම ස්වභාවකට ඇති කෙනෙක් වම ජරාවට පත්වන දේම ශේෂයා හටුක කර තමන් ව්‍යාධයට පත්වන ස්වභාව ඇති කෙනෙක් වූ ව්‍යාධයට පත්වන දේම ශේෂයා විහසෙනවා තමන් මරණයට පත්වන කෙනෙක් වම මරණයට පත්වන දේ ශේෂයා විහසෙනවා තමන් ශෝක වෙන ස්වභාව ඇති කෙනෙක් වම ශෝක වෙන දේවල්ම ශේෂයා තමන් කිලුතු වෙන කෙනෙක් වම කිලුතු වෙන දෙයක්ම සේනවා මෙන්න මානමි අනාර්ය පරිශනය ඉලෙතුන් යාසේ තහදා වදාලා මේ ජාත ධර්ම ජරා ධර්ම ව්‍යාධ ධර්ම මරණ ධර්ම ශෝක ධර්ම උපසංකලේශ ධර්ම කියන්නේ කුමක්ද පුත්ත ධර්මයන් හිතේ ජාත ධර්ම දාස දාසං ජරා ධර්ම ජාත ධර්ම අජේලසං ජාත ධර්ම කුක්කුට සෝකරං ජාත ධර්ම හත්තු ගලාසවලවන් ජාත ධර්ම ජාත රූප රජතං ජාත ධර්ම මේ මහස දීර්ඝ දේශනාල සම්පූර්ණලේ කොට ඉදිරිපත් කළ විලාසය ජාත ධර්මයේ කියන්නේ පුත් භාර්යාවන් දාස දාසී අද ඒලක කියන්නේ තෙලු දසමයක් කුක්කුට සූතරං කුකුලං ඌරං අත්තු ගලාස්වලලං ඇති ආස ගල මහසයක් ජාත රූප රජතං සං සිද්ධි මුල මුදල් මසුකාවල් සියල්ල ජාති ධර්ම ජරා ධර්ම නමින් කොටසම වෙන් කළා. ජරා ධර්ම කියන්නේ අමුදරුවන් දාස දාසීන් එළි දාසලුවන් කුක්කුට සූකරයන් ඇතු අස ගව මහසයන් වෙළඹුන් එසේම සං සිද්ධි මුල මුදල් ආදි වස්තු. ව්‍යාධ ධර්ම කියන්නේ මරණ ධර්ම කියන්නේ ශෝක ධර්ම කියන්නේ සංකලේශ ධර්ම කියන්නේ මේ පිළිබඳව ඉතා වැදගත් දර්ශනාවක් මේ පාඨයෙන් ඉදිරිපත් කළේ තියෙනවා. මේ ලෝක ධාතුවේ අමුදාරුවන් සේවක සේවිකාවන් අත් අසුන් ගව මහසයන් සලුවන් කුකුලන් සලුවන් දසලුවන් කුකුලන් ඌරන් එවැගේම සංගෘජී මුතුමනි සාදි දේවා දෙවයි දරවල් යානවාන ඉඩකඩන් මේ අදිශ්‍යාවල ජාතු ජරා ව්‍යාධ මරණ ශෝක සංකලේශ කියන ස්වභාව ධර්මයක් ජාතු කියන්නේ ඉපදී ජරාව කියන්නේ දුරාපත් වීම. ව්‍යාධි කියන්නේ රෝගාබාධ ඇතිවීම. මරණය කියන්නේ දේහච්ඡය කියන්නේ දේහත් ත්‍යාගය නැත්නම් මරණය. ශෝකය කියන්නේ චිත්ත සංතාපය. සංකලේශ කියන්නේ සිත කිලිටි. අර මුලින් සඳහන් කළ සියල්ලට වඩා මේ සංකේත ධර්ම කියනක මූලිකම ගන්න. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක කියන මේවා ඇති නිසා සන්තෝෂ වෙනවා. සිත කිලිටි වෙනවා. මේ සිත කිලිටි වෙන ආරමුණ නිසා තමයි අර මුලින් සඳහන් කළ ලද දේවල් නිසා අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආතන පස්ස වේදනා සංහා උපාදාන භව ජාති ජරා මරණ කියන මේ හේතුඵල පරම්පරාව දිවට පවත්වාගෙන යන. මෙතන සංකලේශ ධම්ම කියවම ජාතිය ස්වභාව කොට ඇති බව නොදැන. නැත්නම් ජාතිය ස්වභාව කොට ඇතිව සිට ජාති ස්වභාවයක දේවල් කෙරෙහි ඇලීම ගැටීම මුලා වීම කියන ලෝභ දෝෂ මෝහ මූතක ඇති 1500ක් පමණ කෙලෙස් තුනකිතේ පහළවේ. එවැගේම ජරාව ස්වභාවකත ඇති කෙනෙක් සිට ජරාව ස්වභාවකත ඇති බව නොදැන ඒවාට ඇලීම ගැටීම මුලා වීම මූතක ඇති 1500ක් පමණ කෙලෙස් තුනකිතේ පහළවේ. මෙසේම ව්‍යාධි ස්වභාවකත ඇති කෙනෙක් වූ ව්‍යාධියක පැතිමේ ස්වභාවය නොදන්නා බැවින් ඒවා පිළිබඳව ඇලීම ගැටීම මුලා වීම මූලිකට ඇති 1500ක් කෙලෙස් තුනි කිහිපයේ පහළවේ. මරණයේ ස්වභාවයකට ඇති කෙනෙක් සිටගෙන මරණයට පැත්වෙන දේවල් පිළිබඳව ඇලීම ගැටීම මුලා වීම මූලිකට ඇති 1500ක් පමණ කෙලෙස් තුනි කිහිපයක්. එසේම ශෝකයේ ස්වභාවයකට කෙනෙක් සිටගෙන තව ශෝක වීමට හේතු වන දේවල් පිළිබඳව ඇලීම ගැටීම මුලා වීම මූලිකට 1500ක් පමණ කෙලෙස් තුනකේ පාය. මේකයි සංකලේශ ධම්ම. ජාති, ජරාව, ව්‍යාධි, මරණ, ශෝක කියන කටපාඩම් පැහැදිලි. මේක ආර්ය සත්‍ය වශයෙන් ගන්න දුක්ඛ සත්‍යයයි. සංකලේශ ධම්ම ගන්න සමුදය සත්‍යයයි. මෙන්න මේකේ වෙනස අපිට දැන් පැහැදිලි වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අහම් පිතෝ භික්ඛවේ ජාත ධම්මෝ වේව ජාත ධම්මෝ වේව සමානෝ ජාත ධම්මං වේව පරියසාම මානි මම සංජීවන්ත මැත්තේ ඉපදීම ස්වභාවයකට ඇති කෙනෙක් වූ ඉපදීම ස්වභාවයක් කොට ඇති දේවයන් සෝසුවා හිටියා. ඒ කියන රාජ්‍ය සම්පත් නින්දනය කළා. රාජ්‍ය සම්පත් වශයෙන් සිං ඉරුපේත කුලාකාර ප්‍රාසාද සතලස් දහසක් නලගලංගින් යුක්ත වූ ප්‍රාසාදවල අපමණ පංචකාම සම්පත්ති ඇලී ගලී වාසය කළා. ඒ කාලේ සංවිධී මුතුමනි පරිහරණය කළා. එවැගේම නානා ප්‍රකාර වස්ත්‍රාභරණ ඇඳුම් පළඳුම් පරිහරණය කළා. නානා ප්‍රකාර යාන වාහන පරිහරණය කළා. ඇතු අසු බව මහසාදී සම්පත්තක ජීවත් වුණා. දිව්‍ය පුරයක් දිව්‍ය නගරයක් රාජ ශාස්ත්‍රයක රාජධානී කරවදකම් කළා. එමෙම උපදීන ස්වභාවකත ඇතිව උපදීන ස්වභාවකත ඇති දේවල් සෙවීමයි. දුරාපත් වීම ස්වභාවකත ඇතිව දුරාපත් වන දේවල් නොසෙවීමයි. ව්‍යාධයට පත් වන කෙනෙක් වූ ව්‍යාධයට පත් වන දේවල් සෙවීමයි. මරණයට පත් වන කෙනෙක් වූ මරණයට පත් වන දේවල් සෙවීමයි. ශෝකයට පත්වන කෙනෙක් වූ ශෝක වන දේවල් සෙවීමයි. කිලුට වන ස්වභාවයක කෙනෙක් වූ කිලුට වන දේවල් සෙවීමයි. මානවයන් පසු කාලයක කල්පනා කළා. ඒ කියන්නේ පෞද්ගලික ආරු දෙකක මැත්ත වයස 28 මහා බෝසතාණන් වහන්සේ උයන්සිරි නරමේ මත යන අවස්ථාවේ දැක්කා වයෝවෘද්ධි. වයෝවෘද්ධි දැකීම නිසා කිසි කාලයක යන්නේ මොදක බැවේ මොදක බැවේ කථාචාර්යගෙන් ඇසුවා කවුද මේ කිය. ඒ කියන්නේ ඉස්සෙල්ලා සිදුණු ඇඟිලි වැටුණු දත් සැලුණු කොණ්ඩ කුදුණු දුර්වලවලු දුර්වර්ණවලු කෙනෙක් දැකලා. ඇසුවා මේ කවුද? දේවයන් වහන්සේ මේ අතුවාගේ මිනිස්සේ කුඩා කාලයක් තරුණ කාලයක් මධ්‍යම වාසයක් මෙතනට තිබුණා. දැන් ඉතින් හොඳටම වයෝවෘද්ධ වෙලා ජරා ජීර්ණ වෙලා ඉන්න දේශපාලන් වහන්සේට මෙන්න භාවනා ආරම්භන. උයත ගේන ආපසු මාළිගාව තාරා මාස තුනක් මුළුමනින් මේක භාවනාට ලැබුවා. ඒ කියන්නේ ඒ භාවනාවන් වහන්සේ ඈත සංසාරේ තන් ලක්ෂ 12000 කුසියක් නමක් බුදුවරයන් වහන්සේලාගෙන් අසූ බුදු දාන අනුව සමතුපාසන භාවනා බලෙන් දූලි කළ නුවණැතිව සසන කළා. මතත් මේ වාගේ ජරා ස්වභාවය පමණෙනවා නම් ඇයම මෙමු තමාවන්නේ තම තවත් මේ ජරාවට පත්වන දේවල් කෙරෙහි ඇලී බැලී සිටින්න නම්ද වහන්සේ මාස හතරක් මේ භාවනාවක් ලැබු මාස හතරක් උන්වහන්සේට මේ වටිනා භාවනාවක් වුණා. ඊළඟට උන්වහන්සේ දෙවනි අවස්ථාවක උයන්සිරි නරමීමට යනකොට දැක්කා ව්‍යාධිතේ දැඩිසේ ආබාධයට පත් වූ රෝගියෙක් දැක්කා. එදා තරවගේ ආපසු මාළිගාවට ගිහින් භාවනාවක් ලැබුවා ව්‍යාධිය. මාස හතරවර තාසි ඊළඟට උයන්සිරි නරමීමට යාමෙන් දැක්කා මෘත ශරීරය. ඒ මෘත ශරීරයේ දැකීම උන්වහන්සේට විශාල ආභෝධයක් ඇති වුණා. අර වගේ මරණේ භාවනාවට හැරි ඊළඟට උන්වහන්සේ දැක්කේ ශ්‍රමණ රූපය. ඒ හරියටම අවුරුදු 29 පිරිලා අවුරුදු 29 මාස දෙකක් පිරිලා මේ ශ්‍රමණ රූපය දකිනකොට එදා උන්වහන්සේ තේරුම් ගත්තා මෙන්න උපදීන ස්වභාවයට ඇති නම උපදීන අත්තර දම උපදීන ආදීනම සලකා අජාති නිර්වාණය ආබෝධ කර ගැනීමට යාතු මාර්ගය මේකයි. ජරාව ස්වභාවත ඇතුළම ජරාව ඉක්මලා අජර වූ නිර්වාණය කරා යාමට තියෙන මාර්ගය මේකයි. ව්‍යාජේ ස්වභාවත ඇතුළම අව්‍යාජේ නූලට යාතු මාර්ගය මේකයි. මරණේ ස්වභාවත ඇතුළම විසින් අමෘත වූ නිර්වාණය යාතු මාර්ගය මේකයි. සෝකවීම ස්වභාවත ඇතුළම විසින් අශෝක වූ නිර්වාණය යාතු මාර්ගය මේකයි. තුනිතේන ස්වභාවය ඇතුළම විසින් අක්ලිෂ්ට වූ නොකලිත වූ විසුද්ධ වූ නිර්වාණය යාතු මාර්ගය මේකයි කියලා ශ්‍රමණ රූපයේ දැකීමෙන් උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්. මෙන්න මේකම සූත්‍ර දේශනා ඉදිරිපත් කළා. මමත් වෙන ප්‍රතිඥයන් වගේ උපදීන ජරාවට පත් වීම, ව්‍යාධයට පත් වීම, මරණයට පත් වීම, ශෝක වීම, කුණුතු වීම කියන මේ ස්වභාව ඇති කෙනෙක් වේ. ඒවාම ශෝෂයා ශෝෂයා තමාවගේ ඉඳල මේවායින් නික්ම යාමේ පිළිවෙත ගැන මූලින් කල්පනා කළා. ජරා ව්‍යාධි මෘත ශ්‍රමණ කියන මේ සතර පෙරණිමිති දැකීම ඒ තත්ත්වයම සොයාගෙන යාතු මාර්ගයේ සොයාගෙන අභිනිෂ්ක්‍රමණය කළා. ඊළඟට උන්වහන්සේ පහදා දුන්න තමන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය පිළිබඳව විවරණයක්. ඒක සූත්‍ර දේශනාවේ නම් තේන්න තිබෙන්නේ දෙමාපියන් හඳා වැළපෙද්දී දෙමාපියන් බලවත් ශෝකයට පත් වූ සිටිද්දී ඒ වාගෙන ලොකතා පැවිදි වුණා කියලා. ඇත්තම ඒක සූත්‍ර දේශනාව. අත්ත කතාවේ මේක සඳහන් වන්නේ දීර්ඝ විස්තරයක් කළේක කාරණය සංක්ෂේපයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ බවයි. සීමා රජුගේ පුතුණුවන් සෞදේන බව උපන් දවසේම දැනගත්තා. උපන් දවසේ අශත කාල දේවල තාපසයන් වහන්සේගෙන් දැනගත්තා. වාස 29 දී මේ බුද්ධාන්තරයන් වහන්සේ පැවිදෙනවා කියලා. උපදීනෙන් පස්සේ දවසේදී දේශුද්ධෝදන රජුගේ දැනගත්තා. බ්‍රාහ්මණෝරු 108ක් විසින් ශරීර ලක්ෂණ පරීක්ෂා කරවලා අනාගත වාක්‍ය ප්‍රකාශ කළ අවස්ථාව. එයින් බ්‍රාහ්මණෝරු 8 දෙනෙක් කුමාරයාගේ ලක්ෂණ පරීක්ෂා කළ 3 දෙනෙක්ම ඇඟිලි දෙකක් ඔසවලා කියලා ජීවසුතු සක්විති රජේම පරිදීනේ ලෝකුරා බුදු වෙනවා කියලා. මේ ආර්ය පරිශේල අත්‍යගතාවේ සඳහන් වෙනවා. පස්බලේ එකලින්ලා ඔසවලා ස්ථිර වශයෙන් සුවමයේ දරුවා කිසිසේ සක්විති රජවන්නේ නැහැ. ජීවිතේ නිත්‍ය පරිදීනි ලෝකුරා බුදු වෙනවා කියලා. වෙනත් අත්ත කතාවල හැඳින්වෙන්නේ කොණ්ඩඤ්ඤක මෙකම මානවකතුමා පමණක් එකලින්ලා ඔසවලා ප්‍රකාශ කළා කියලා. නමුත් ආර්ය පරිශන සූත්‍ර අර්ථකථාවේ දැක්වෙනවා ඒ කොණ්ඩඤ්ඤ මානවක තුමා තුළ මානවකෝවරුම පස්දලෙ ඇඟිලි එකක් කුසෝලා කිව්වා මේ දරුවා කිසිසේ ජීවේ රැඳෙන්නේ 29 වෙනි වසරේදී පැවිදිලා 35 වෙනි වසරේදී ලෝතුරා බුදු වෙනවා කියලා. මේක නිසා සුද්ධෝදන රජුරෝ කල්පනා කළා ජීව සුඛයේ සත්‍යිත සත්‍යත් ලැබෙන බැරි බුදුන් ලෙසර මත සත්‍යිත පුතුක දකින් ලැබේවා කියලා. අර ජරා ව්‍යාධි මරණ සේන මේවා දකින්න නලදෙන හැටේට ආසංවර කරගත්. නමුත් මහා බෝධිසත්වයන් වහන්සේ ශ්‍රමණ රූපේ පිටු දවසේදී සංඝාරමතර උයන්සරි මරණමේ ගත කළ සද්දේ රජතුමාගේ යන විස්තන් දීපුත විසින් කළද පාලිතේ ජීවමය අලෙන් කලමෙන් දරාගෙන එතුළු කලමගෙන මහත් ගෞරවාන්විතව මාලිගාවට යදිය. කුසාගෝතයේදී නිබ්බුත පදේ අසා තමන් සොයා යන නිබ්බුත පදයට පෙරමිනිත්තක් වශයෙන් පහදිලා ඇතුළත ලක්ෂයක් අදනා මුතුමාලය මුතුහාරය පරිත්‍යාග කළා. මාලිගාවට පැමිණ බෝසතාණන් වහන්සේ ආහාරන් භවයෙන්ද පෙරව භාරදාගත දිනාහා සමානව නිශ්ශබ්දව සාමගත වුණා. තමන් වහන්සේට උපස්ථාන කරන පිණිස පැමිණි නලගලගේ විචාර දැකීම බලවත්ම සංවේගයට පිළිතුරට පත්වුණා. රාත්‍රි මධ්‍යම යාමයේ පෙදවස්සුතල් රාහුල භද්‍ර කුමාරයා අතීවත් අල්වන්නේ පිළිපත්තලගේ සිරිපතුල කබලා අධිෂ්ඨාන කරගත්තා. මේ රාහුල පුත්‍රයාම ලෝකවාසී සීල සත්වෝ මගේ දරු. මේ යශෝදරා දේවීම ලෝකවාසී සියල්ලෝ මගේ ඥාතිව. සුද්ධෝදන කුමාර රජුරයන් වගේ මේ ප්‍රාසයේ සියල්ලෝ මගේ වැඩිහිටි. එනිසා මේ දරුවන්ට මේ ඥාතියන්ට මේ වැඩිහිටි යන සකල ලෝක සත්‍යයට ජරා ව්‍යාධි මරණයෙන් තොරවීමාවේ අජාති අන්‍යාදි අමෘත අසංක තුදාත සංඛාත අලාල නිවන් සුබදාගෙන පිරිස මම පරිදේවාට අධිෂ්ඨාන කරගෙන පිටත් වුණා. විශ්වවිද්‍යාල මාලේ කාන්ත කාසිකට ලැබූ ගමන් කළ අනේමා නදී තීරයේදී කේසත් චෝදනයකට සත්‍යත්වයට පහසට ගන්න දතුකාර බ්‍රහ්ම රාජයා පිළිගන්නේ අටපිරි පෙර බර උත්තම ප්‍රේර්ජාලයසේ බරාගත්තා. සත්‍යයක් මුලින්ම නිරාහාරව ප්‍රීත සතුන් ලක් කළා. හත්නි දින පරිගාලේ පිරිසුදා වදල මිශ්‍රකාහාරය වලදුවා. බිම්බිසාර මහරජුරුවෝ කෙරෙහි ආරාධනාද ප්‍රතික්ෂේප කොට ආලාර කාලාම තාපස කුමාරට වැඩි. එතුමා සමඟ සාකච්ඡා කිරීම මාත්‍රේ එතුමා ආකංචර්යාතන ලාභීතුන් බව දැනගෙන තමන්ගේ භාවනාවට තෙදුනා. ආකංචර්යාතන ධ්‍යානය දක්වා සමාපත්ති ලැබු. ආලාර කාලාම තාපසයන් වහන්සේ ඒ බව දැනගෙන මහා බෝධිසත්වයන් වහන්සේට ආරාධනාවක් කළා. මේ ආශ්‍රමයේ නැවතී අපි දෙන්නම මේ ශිෂ්‍ය සමූහයට අනුශාසනා කරමු කියලා. නමුත් මහා බෝසතාණන් වහන්සේට ප්‍රතික්ෂේප කරලා උද්දකරා පුත්‍ර තාපසයන් වහන්සේට වැඩිය. එතුමා සමඟ කළ සාකච්ඡාවෙන් මේ සංඥා නාසංඥා ප්‍රධාලාදී කෙනෙක් බව දැනගෙන භාවනා ලබා ඒ අතේ නිධාල සමාපත්තිය උපදවා ගත්තා. බුද්ධකරා පුත්‍රතුමා දේශකානන් වහන්සේට ආරාධනා කළා. මේ ආශ්‍රමයේ නැවතී ප්‍රධානාචාර්ය වූ මේ ශිෂ්‍ය සමූහයට අනුශාසනා කරනු මැනවකි. මේ යුගයේ ආලාර කාලාම තාපස කුමාරන් විසින් සමසමයට දෙනෙමු. බුද්ධකරා පුත්‍ර තාපස කුමාරන් විසින් උසස් කළේ තදෙනෙමු. ඉන්ද්‍රාසය ශාරීරිකවත් නොවේ ලෞකික ධ්‍යාන සමාපත්ති භාවිශේෂානුසංස පමණක් ඇති ඒ සියල්ල අත්තර දාල ඉන්නේ බලන්නට යදම කර වදාල උන්වහන්සේ ඉන්නේ ගමන්ගෙහි ඉතාමත්ම ගාම්භීර ලෙස මහා ප්‍රධාන වීර වැඩ. ඒ කාලයේ තාපසයන් වහන්සේලා අත්තුල මතානුයෝගයේ වශයෙන් යම් තාක් කාෂ්ඨ වෘත අනුගමනය කළා නම් සියල්ල උත්කෘෂ්ඨ පරිච්ඡේදයේ දේශපාලන් දහස අනුගමනය කළා. කඩලෑටයක් මූයටයක් කර ශ්‍රු දේකේ යතනි නිරාහාර වූහන්සේ ආහාර වර්ජනය කොට දුෂ්කරක්‍රියාව කළා. ශරීරයේ පරමලාපතාක් මෙන්ම දුරේ දේල බාග පැමිණලා නමුත් උන්වහන්සේගේ සති සමාධි ඥාන බිනක් හදෝනේ නැහැ. ඒ කාලයේදී නම් පදම දවසේදී අනාගතේ ලෝකයා බුදු වෙනවා ස්ථිරයි කියලා නිගමනය කරත්තේ බාලෝකරු පස්දෙනි. ජීවිතේ යන නෝරදාව මේ ධර්මයා බෝල කරගන්න. ඊළඟ උන්වහන්සේ නෝරේ නිහිතලා දුෂ්කර ව්‍යාපාර සමයේදී උපකාර වූ පංච වර්ගීය තාපසයන් වහන්සේ බුදුහාමෙන් පෙරලා මේ සත්දිනා වහන්සේ රහත් වෙන්න හේතු සම්පත් ඇති අය බව. උන්වහන්සේ ඊළඟට බුද්ධ ගයාවේ සිට බර්ම සිසුපතනාරාමයේ බලා 13 දින මාර්ගයේ පාගමනින් වැඩි. සැලකී විරුද්ධිය වඩින්න තිබුණා. නමුත් මේ පාගමනින් වැඩි අතරමඟ සම්මුඛ වෙන උපත කියන ආදීවක තුමාට උපකාර වුණු පිණිසයි. උන්වහන්සේ කළා මේ වඩින ගමනේදී උපත ආජීවකතුමා මගදී සම්මුඛ වුණා. පසක තේලා ගෞරවාන්විතව කියා සිටියා ස්වාමීනි, උභාසේ ඉන්ද්‍රියම් බොහොම ප්‍රසන්නයි, තවත්ම සාන්තයි. උභාසේ, උභාසේගේ ගුරුවරයා කවුද? උභාසේ කාගේ ශිෂ්‍යයෙක්ද? උභාසේ අනුගමනය කරන ධර්මයේ කුමක්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා, සබ්බා විභූ සම්ම විදුහමස්මි සම්මේසු ධම්මේසු අනුපලිට්ඨෝ සම්බං ජහං තන්නප්පකයේ විමුක්තෝ සයං අභිඤ්ඤාය කමුද්දිසෙයං. පලෝක ධාතු සියල්ල අභිභවනය කරගෙන ලෝතුරා බුදුලා සබ්බ විදුහමස්මි සියල්ල ආબોධ කළා. සම්බං ජහෝ තන්නප්පකයේ විමුක්තෝ සියල්ල මං අත්හැරියා. තෘෂ්ණාක්ෂය සංඛ්‍යාත නිවනටපත් වුණා. නමේ ආචාර්යෝ අත්ථි සදිසෝ මේ නවිඤ්ඤති සදේව කස්මින් ලෝකස්මින් නත්ථි මේ පටි පුද්ගලෝ. පත ගුරුවරයෙක් නැ, මට සමාන කෙනෙක්ද නැ. දෙවියන් සහ සමස්ත ලෝක ධාතුෙහි මට පතනලිය පැමිණෙන්නේ කිසිම සමතෙක් නැහැ. අහං හි අරහාලෝකේ අහං ලෝකේ අනුත් අහං සත්ත අනුත්තරෝ ඒකෝමි සම්මා සම්බුද්ධෝ සීති භූතෝස්මි නිම්බුතෝ. මම ලෝකේ සීල කෙලෙස් බාත වූ වර්තේ සවාසන සත්ව ක්ලේශයන් කෙරෙන් දුර වූ වර්තේ අරහං නම් වේ. අහං සත්ත අනුත්තරෝ අම ලෝකයේ සියල්ලන්ට අනුශාසනා කරන අනුත්තර ශාස්ත්‍රූවරේ පිළ. අහං සම්මා ඒකෝමි සම්මා සම්බුද්ධෝ. අම එකලාව ලෝතුරා බුදු වුණා. සීති භූතෝ නිබ්බුතෝ. අම සිසුන් වුණා, නියුණු කෙනෙක් වුණා. ධම්මචක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං සදේව කස්මින් ලෝකස්මින් ආංචුන් සම අමත දුන්දුබින්. ධර්මචක්‍රයේ පැවැත්වීමට කසේපුරේ බලාම වඩි දෙවියන් සෑත ලෝකයා වෙත අමෘත බෙරය අමා බෙරය ගැනීමට මා මේ ඉසිපතනාරාමයේ බලා පිටවි වඩි. එදිනා උපපාජීවක කිව්ව වහන්සේ නම් අනන්ත ජින, ඌ මං අනන්ත ජින. මා දිසාවේ ජිනාවන්ති ජේ තත්තා ආසවක්ඛයා ජිතාමේ පාපකා ධම්මා තස්මාහං උපපාජිනෝ. යෞතමේ ආශ්‍රවක්ෂේත පත්තුනා නම් ඒ ජිනවරයෝ මහා සමානයි, මා වැඩි. මා විසින් සියලු පාපයන් ජාගත්තා. එනිසා මම උපපය මම ජින නම් වෙනවා. එසේ ස්වාමිනු භාෂ අනන්ත ජින. මෙන්න මේ සම්මන්ත්‍රණය ඇති වුණා. පසු කාලයක මේ උපත ආජීවක තුමා දුර පළාතක වැදි ගම්මානයකට ගිහින් ප්‍රධාන වැදි ගෙදර කුමරියක් සමඟ විවාහ පත්ව සිට එතුමියගේ යම් යම් අප්‍රසාදජනක කරුණු නිසා සංවේගයට පත්වී ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ධම්මසා අනාගාමී මාර්ග පල නිවන් අවබෝධ කරගත්තා. නැවත අවිහනම් බමතනේ ඉපද එහිදී අරහත්තේ සාක්ෂාත් කරගත්තා. මේ අනාගත සිද්ධියේ බලා 13 මඟ පාගමනින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩවදාළ ඉසිපතනාරාමයේ සමීප වෙන වෙලාවේ දුරදීම දැක්ක පංච වර්ගීය ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ වැඩි උදාසේ පරිපූර්ණ ආරෝ පරිණාදී සම්පත්තියේ වර්ණ විලාසයේ දුක කෙලෙමි මේ පිරිස කටිකාවතක් කළ අන්න මහා ශ්‍රමණයන් වහන්සේ අප සොයාගෙන එළ දුෂ්කර වතාතර දාන බාහුලික බාටපත් වෙලා දැන් අපි තේනවා අපි පෙර ගමන් නොකරමු ආසනයක් පමණක් දෙමු අපේ පිරිකර නොගනිමු තාහෝගන්නේ නැතු ඉඳිමු මේ වාගේ කටිකාවතක් කළා තුන් ලෝක ධාතුවට විහිදුවන අසීමිත මෛත්‍රී ධාරා මේ සංඝ පිරිසට විහිදුව බැවින් ඒ කටිකාවල් අමතක වෙලා කෙනෙක් පෙර ගමන් කළා කෙනෙක් පාපුරු පිළිගත්තා කෙනෙක් පාදෝවණේ කළා කෙනෙක් පාපුෂ ධම්ම කෙනෙක් අසුන් පනවා වඩා හිඳෙව්වා නමුත් ලෝතුරා බුදු බව නොදැන ආවුසෝ වාදී ආමන්ත්‍රණය කළා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇසල පුර පසලොස්වක් බොහෝ දවසේ සංඝාවේ මේ බරණැස් නුවර සමීපයේ සිතකලාරාමයට වැඩිය අවස්ථාවේදී සැබැවින්ම ඇසල සඳ උදා වෙද්දී සූර්ය අස්තංගත වෙද්දී මේ පංච වර්ගීය ස්වාමීන් වහන්සේ අමතා වදාළ මහණෙනි තථාගතයන් වහන්සේට ආවුසෝ වාදීන් ඇමතීම සුදුසු නැහැ තථාගතයන් වහන්සේ අමෘතය අධිගත කළා තථාගතයන් වහන්සේ අධිගත කළ අමෘතේ දැන් දේශනා කරන්තම බලාපොරොත්තු වෙනවා දසවන් නමාශ්‍රවණී කරව යම් කෙනෙක් මේ ධර්මයේ කරව පිළිවෙත් පුරනවා නම් මේ ජීවිතේම ආශ්‍රවයන් ශේපොට අනාශ්‍රව නම් වූ අමා මහ නිවන අවබෝධ කරගන්ට ලැබෙන තුන් වරදක්වා මේ වචනේ දේශනා කළ ඒ පිරිස නෑ පිළිගත්තේ හතරවෙනි වරුන් වාස වදාළ මහණෙනි ඔබ ඇසුරේ සිටිදී කවදාවත් මං කිව්වද තම සත්‍ය අවබෝධ කළා කියලා එසේ ප්‍රතිඥාවක් නොකළ මා අද මේ ප්‍රතිඥාව කරන්නේ මන්ද සත්‍ය අවබෝධ කළ බැරි එනිසා මාගේ දසලම් නව ශ්‍රවණය කරව මුලමදාවේ හපත්තු අර්ථව්‍යංජන සම්පන්නෝ සර්ව සම්පූර්ණ සුපරිසුද්ධ වූ සාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරමි මා ධර්ම දේශනා කරනවා ඒ ධර්මයේ ශ්‍රවණය කොට ඒ අනුව පිළිවෙත් පුරනවා නම් ආශ්‍රවයන්සේ කිරීමෙන් අනාශ්‍රව නම් වූ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට ලැබෙනවා ස්ථිර වශයෙන් වදා මේ සංඝ පිරිස බොහොම ආදර ගෞරවයෙන් ධර්මද සවන් දුන්නා තුනෝක ධාතේ තුන සීලම සෝන්දේක තරණයකට එක්කාසු කරලා තබලා ඒ තරණය ජීවිත කිරීමේදී තුනෝකේම සෝන්දවත් වන්න වගේ සාරාසංකේය කල්පලක්ෂ්‍ය මුළුල්ලේ තිරුවා වූ අසීමිත වාක් සුචිරතානුභා බලයෙන් මාළිම සෝඳ වීදන ශ්‍රීමුඛ පත්මේ විහිදුවා දසදාසක් ලෝක ධාතුව සෝඳවත් කරමි දසදාසක් ලෝක ධාතුව ප්‍රාත්‍යාරියෙන් සරසවමි කම්පා කරවමි දේ මේ භික්ෂුවේ අන්තා පබ්බජිතේන මෙසේ විතබ්බා ජනාදී වශයෙන් අනුත්තර ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තා කාශ්‍යප බුදු සාසනින් පසුව මීර්ජේ ආර්ය සත්‍ය දේශනාවක් කරන උත්තමයන් වහන්සේ නමක් ලෙස පහළුණා නේද කියලා සාක්ෂි පිණිස ආචාර්ය මත්භාවයට පත් වූ දසදාසස්සත්වල එක පැර කම්පා වෙන්න පටන් ගත්තා මුළු දසදාසස්සත්වල දෙවිසක් මංගල්‍ය පූර්ණිමිතේ හැටපෑ මුල්ලේම පැවතුණා ඒ අවස්ථාවේ පංච වර්ගීය ස්වාමීන් වහන්සේලා අතුරේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ගඵලය අවබෝධ කරගත්තා ධාත කෝටිය බ්‍රහ්මිය රහතුණ තවත් අසංතේය පිරිස සෝවාන් ඵලයට පත් වුණා එතනින් නැවතුනේ නැහැ ඊළඟ දවසේ භාග්‍ය ස්වාමීන් වහන්සේ තුන්වෙනි දවසේ ලක්ෂ ස්වාමීන් වහන්සේ හතරවෙනි දවසේ මහානාම ස්වාමීන් වහන්සේ පස්වෙනි දවසේ අස්සජ ස්වාමීන් වහන්සේ පිළිවෙලින් සෝවාන් ඵලයට පත් කොට වදාළා පළම දවසේදීම පංච වර්ගීය ස්වාමීන් වහන්සේ භික්ෂු භාවයෙන් පරිදුණා උපසම්පදා වුණා. පස්වෙනි දවසේදී අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාවෙන් පස්වෙනි වහන්සේ ත්‍රිවිද්‍යා සත් අවිද්‍යා සිය පිළිසිඳ ඥාන සහිතව උත්තම අරහතෙන් අමා මහ නිවනට පත් වුණා. අන්‍යා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තීමතුරා බුද්ධ ශාසන කාලයේ පටන් කල්ප ලක්ෂයක් පුරාගෙන ආව පාරමී අනුව විපස්ස බුද්ධ ශාසන කාලයේ නාවරක් පූජා කළ අග්‍රශස්ස දානය අනුව මේ බුද්ධ ශාසනයේ චිර රාත්‍රාක්ම භික්ෂූන්ගෙන් අග්‍ර වේ සියල්ලන්ද ප්‍රථමයෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා කියලා උන්වහන්සේගේ චරිතාපදානි සඳහන් වේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේසා විශාල විස්තරයක් ආර්ය පරිශ්‍රණ සූත්‍රයේ ඉදිරිපත් කරලා අන්තිමට දේශනා කරනවා මහණෙනි මා දේශනා කළ පරිද්දෙන් මේ විදිහට ප්‍රතිපත්ති අනුගමනය කරනවා නම් සීල සමාධි ප්‍රඥා සීරසයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ උපනිශ්‍රේණ මේ ප්‍රතිපත්ති අනුගමනය කරනවා නම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක සංකේතකේන මේ ස්වභාව ධර්ම අත්තර දමා ඒවායේ ආදීනව නුවණින් සලකා බුදු සාසනේ ලබන තේන උතුම් ප්‍රතිෂ්ඨාවන මේ නව අනුකූල විහාර සමාපත්තියව නිවන් මඟ යාගන්න ඇති වෙනවා. එසා ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෝ ජී ජී මිත්‍යේ සවිදිවි අනුත්තර සීල සම්පත්තියේ පිහිටා සිටගෙන විවිචේකාමේ විවිචාකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජන්තේති සුඛං පතමජ්ජානං උපසම්පජ්ජ විහෙරති ආදී වශයෙන් කියවන ප්‍රථම අධ්‍යානෙ ද්විතීයි අධ්‍යානෙ තෘතීයි අධ්‍යානෙ චතුර්ථ අධ්‍යානෙ ආකාසානං චාතනේ විඥානං චාතනේ ආකින්චං යාතනේ නීව සංඥා නා සංඥාතනේ සහ සංඥා වේද නිවේදේක නිරෝධේ කියන නවානුකූල විහාර සමාපත්තියේ ආධ්‍යාත්ම සන්තානය උසත්භාවයට පමුණවා ගන්නවා. ඒ සංඥා වේදේක නිරෝධ සමාපත්තියෙන් නවතින්නේ නැතුව අරහත් මාර්ගඥානයෙන් සියලු මාත්‍රයන්සේ කරලා අද දවසේ මේ ජීවිතයේම ආර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන ලෝකෝත්තර අමා මහ නිවන අධිගත කරගන්න ලැබෙනවා කියන ප්‍රපහාදා දේශනා කොට වදාළා. අන්තිම උපමාවක් දේශනා කළා. ග්‍රීස්ම ඍතුවේදී සෑම තැනකදීම තනකොළ ගියවියන අතර නිවාස භෝජන ලැබි තෘණ වර්ගයක් වැඩි පුත්‍රයෝ කැලෑවල වවා ගන්නවා. අනු සෑම තෘණ වර්ග ගියදේදී අතර මේ නිවාස භෝජනයේ සොයාගෙන කැලෑවේ ඉන්න සිව්පාවෝ ගෝල්නමෝ පැමිණෙනවා. ඔවුන් හැටුතාක් මේ නිවාස භෝජනය අනුභව කරලා මත්තලා තැන්තන්වල වැටෙනවා. ඒ අවස්ථාවේදී වැඩි පුත්‍රයෝ ඔවුන් කැමති තැනකසේ කතා කොටාගෙන ප්‍රයෝජන ගන්නවා. මේ වගේ තමයි මහණෙනි ලෝක ධාතුව නිවාස භෝජනය. මේ ලෝකයේ තියෙන රජය සැප සිටු සැප ධන සැප මේ සියල්ල අමුදරුවන් ධාතු දාසෙන් අජේරකයන් කුක්කුට සූකරය අති ගවාස වරය එවාගේම රංගදී මුතුමලිකාදිමේ සීලම කුබෝර කරුමෝග වස්තු මේ ලෝක ධාතේ නිවාස භෝජනයයි. මේවා වවල තියෙන මාර්යයි ක්ලේශ මායාව විසින් නිවාස මෝහෝදින වාල තේනවා. එනිසා ලෝක සත්‍යාමේත නදන හැකිතා අනුභව කරලා අර නිවාස භෝජන අනුභව කළ සූපාල රද්දාවේ අතට අසුවන්නාක්මින් ග්‍රාමයේ අසුවන්නාක්මින් ජීවිත අර්ථයට පත්වන්නාක්මින් ක්ලේශ මායාවේ ගොදුරු භාවයට පත්වෙනවා. නමුත් මානෙනි මේ අතර ඥානවන්ත මෝහෝ ඉන්නවා. ඔවුන් මේ නිවාස භෝජනයට කටගහන්නේ නැතුව ඒ රජපුත්‍රයන්ගේ ග්‍රාමයේ තසුවන්නේ නැතුව කැමති තාක් ආරණ්‍ය කැලෑවල ප්‍රාන්ත සේනාසනවල නැත්නම් වනදානවල සැපෙන් ජීවත් වෙනවා. ඔවුන් නිදහස් වෙනවා. ඒ වගේ මගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදී බෞද්ධයෝ මේ ලෝක ධාතේ තියෙන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක සංකේතකේ මේ ස්වභාව ධර්මයේ දේවල් කෙරෙහි ඇලෙන්නේ බැඳෙන්නේ මුලාවන්නේ නැතුව ඒවායේ ආදීනව නුවණින් සලකාගෙන අප්‍රමාදව සීල සම්පන්න වෙනවා, අප්‍රමාදව සමාධි සම්පන්න වෙනවා, අප්‍රමාදව ප්‍රඥා සම්පන්න වෙනවා, සීල සමාධි ප්‍රඥා සීරසයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරනවා, ආර්ය අෂ්ටාංග මාර්ග සීරසයෙන් සත්‍ය බෝධිපාක්ෂ ධර්මයන් වර්ධනය කර ගන්නවා. එමඟින් පරිඋත්ථාන කෙලෙස්, වීචිකම කෙලෙස්, පරිඋත්ථාන කෙලෙස්, අනුසය කෙලෙස් නමින් හඳුන්වන මේ ප්‍රේසච්ඡේදනය කරලා අනුපිළිවෙලින් සත්ත්ව විසුද්ධියෙන් චිත්ත සංතානයේ පවිත්‍ර කරගෙන ඥාන දර්ශන විසුද්ධිය නම් වූ මාර්ගඵල ප්‍රතිලාභයෙන් ජරා මරණ දුක්කරණය කිරීමේ මාර්ගයේ පුත්‍රයාගේ වසඟේ ඉක්මවා අමච්චුදේවි නම් වූ ලෝකෝත්තර අමා මහ නිවන සාදා ගන්නවා. මගේ ශ්‍රාවකයෝ එසේ වෙත්වා කියන වාසේ ධර්ම දේශනාව දිමවා වදාළා. දේශනා අවසානයේ බොහෝ භික්ෂුන් වහන්සේලා ධර්මාභිසමය කරගත්තා. ආර්ය පරිශ්‍රමයේ අනාර්ය පරිශ්‍රමයේ කියන මේ ශ්‍රේණි දෙකක් පිළිබඳව විස්තර විවරණයක් කරමින් අනාර්ය පරිශ්‍රමයේ ආදීනවයක් ආර්ය පරිශ්‍රමයේ ආනිසංසයක් ගිලහන පාමින් අදාළ සූත්‍ර දේශනාවක් දැරූ මෙය ආර්ය පරිශ්‍රම සූත්‍රය නමින් හැඳින්වෙනවා. මේ ආර්ය පරිශ්‍රම සූත්‍රයේ තියෙන භාවනා මාර්ගය කොටින්ම තියෙනවා නම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක සංකලේශ කියන දහම් පද හයක් අනුව වඩිනා භාවනා මාර්ගය මේ ආර්ය පරිශ්‍රයේ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. සමත භාවනාව විපස්සනා භාවනාව කියන ධ්‍යාකාර භාවනාව මේ සූත්‍ර දේශනාවට සම්බන්ධ වෙනවා. විශේෂයෙන් මධ්‍යම නිකායේ කියන 152 ක් පමණ වූ සූත්‍ර වලින් වඩාත් පැහැදිලි වන්නේ කර්මස්ථාන භාවනා මාර්ගයයි. එනිසා මේ සූත්‍ර දේශනාවට කියවන්නට ඕන මේ සංක්ෂේපයෙන් කියන ධම් කරුණ මෙතකින් සෑහීමකට පත්වන්නේ නැතුව නැවත නැවත මේ සූත්‍ර දේශනාව කියලා සාකච්ඡා කළාට තේරුම් ගන්න උත්සාහවන්ත වෙමු. මේ තුනෙන්ම වූ වටිනා භාවනා මාර්ගයේ වින්තරදෙල ඒක නිතර භාවනාත ගන්න අපි අදිෂ්ඨාන කරගනිමු. මේ ධර්ම දේශනාව තුළින් අපේ භාවනා මාර්ගය පැහැදිලි කරගෙන එමඟින් අපි බලාපොරොත්තු වන ධ්‍යාන අභිඥා විපස්සනා මාර්ගඵල පිළිවෙලින් සිද්ධ වෙන ලෝකෝත්තර අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු. ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් ලොවට අමා ධම් මෙති වැස්සෙව්වා සුවිචාසක ගණන් ජනතාව නිවන් පුර පැමිණෙව්වා. දසදහසක් ලෝක ධාතු ධර්මාලෝකයෙන් ආලෝකමත් කොට තබා අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනමුණ සාතන් වහන්සේලා පිරිනමුණ රාජරාජ මහා මාත්‍යාදීන් පරලව ගියා. ගාරත්තා රාජධානි උයන් පුකුණු මාලිගා සියල්ල නෂ්ටාවශේෂ වුණ. මේ වාගේ දානසාරකා මහා පෘථ්වී මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ගෙවල් දොරවල් ඉදකඩම් යානවාන ඇඳුම් පැළඳුම් මිලමුදල් ආදී පාරිභෝගික වස්තු කෑමින් බීමින් ඇඳීමින් පැළඳීමින් දෙහෙතින් හේතෙන් බතෙන් බුලතෙන් වතෙන් පිළිවෙතින් ආදරයෙන් කරුණාවෙන් පෝෂණය කරන ශරීර කූඩුවක් මතුලදෙන දිව්‍ය මානුෂාදි සම්පත් සියල්ලක් හිත ඇතිතන සෑම සංස්කාරයක් ඇතිව නැතුව යනවා නිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් පෙළෙනවා දුකයි. කැමතිසේ ලොපවැති යනවා අනාත්මයි. ත්‍රිලක්ෂණයට අටක් සියලු සංස්කාර දුක්ඛාරි සත්‍යයි. දුකට හේතු වෙන තෘෂ්ණාව සමුදයාරි සත්‍යයි. දුක සමුදයක් ඇති ශාන්ත නිවන නිරෝධාරි සත්‍යයි. නිවන අවබෝධ කර ගැනීමට වැඩිය යුතු ආර්ය අෂ්ටාංග මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය නම් වෙනවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දික් සතර දේ පෙරු අනන්ත පාරමී බෙලෙන් ආර්ය සත්‍යාවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනට වැඩියා. අපට ජීවිතයේ පුරා කරන සීල කුසල් පාරමී බාට පැමිණේවා. සතු අධිගම ඥානයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. සාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ මේ පින අනුමෝදන් ව සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට පින්වත් සමරසේකර මහත්ම මහත්මීන් දෙපළට මේ රැස්ව සිටින සමට ධාර්මික දේව ආරක්ෂාව සලසා දෙත්වා. තතු බෝධි වලින් සාන්ත අමා මහ නිවන් සුව අත්වේවා කියා මෛත්‍රීන් පින් පමුණුවෙමු. ඉතාත්ම දහත්යිත වශයෙන් සත්‍යයන්ටත් මේ කොළඹ අබනෝර වැසියන්ටත් අවතගම් නගර ලංකාව දඹදිව මේ සත්වල සියලු සත්වල දස දිශාවාසයේ සමත්ත ලෝක සත්‍යාතමත් ඒ උදාර පිනත් වේවා. සියලු සත්වෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, තෙරුවන් සරණ වෙත්වා, නිවන් මඟ ගමන් කෙරෙත්වා, ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවෙමු. පංච වර්ගී පාපසිරි නමින් ප්‍රසිද්ධ වූ දෝෂකාලම් වහන්සේ ශේෂය අවිද්ද කුරුණිය ගණයේ වැඩීම දැනගෙන ඒ කාලයේ කමල ගෞරවයෙන් යුත් උපත්තාව කළා. අද බුදු වෙනවා, හෙට බුදු වෙනවා කියලා බල බල බුද්ධත්වය අපේක්ෂා කරන උපත්තාව කළා. නමුත් මා බෝධිසත්වයන් වහන්සේ අත්කලමතාන් යෝගයේ නිවන් මඟ දෙන බව දැනගෙන නදීන් කිලිය කමගමනය කරන්න පටන් ගත්තා. පංචවර්ගීය පාපසවර දේශකාලන් වහන්සේ හරගම බර්මස්නෝර සමීප ඉසිපතනාරාමයට වැඩි මේ ධර්ම කාල ලෝකුරා දිවියන කාලයේ කිසිවෙක් සමීපයේ ඉන්නේ නැ. දසකයක් කරන සිටි කාලයක් තුළදී දේශකාලන් වහන්සේගේ ජරාජීර්ණ භාවයට පත් වෙලා දිරාපත්වසේ දේහය ප්‍රකෘතිමත් වෙලා උපතින් 35 වසර එළඹී සිටියා. දසත්වයක පෙර දවසේ අලියම් කාලයේ පංච මහා සුතලයක් දුටුවා. පසුදින ලෝකුරා දිවියන බාල ඒ භාග්‍යතුන් වහන්සේ ස්ථිර වශයෙන් දැනගත්තා. සුජාතා සිටු දේවියෝගේ පුදු පිළිවෙල නීරංජරා නලෝකිරිය පන්තාසුනි දේශකාලන් වහන්සේ සලස්වන පුරු අර කිරිපුදු වලඳලා සලස්වන පුරු රුක්ෂයන් වල සමයක් සෝයම වැඩි හිටියා. බෝධි මණ්ඩලයට යදම කරලා ලබාරලා ආත්‍ර කූර යාමයෙහි කූරේ නිවාස ඥානයක් මධ්‍යම යාමයෙහි දිව්‍යන් චක්ෂුර දෙක් යාමයක් ප්‍රතිලාභ කොට වදාලා ඒ වජ්‍රාසනයේ වැඩීම් වලත් ආයේදී පාරමිතා භූමියේ යම් කිසි ගුරුව කාලක් හේතුකොට ගෙන වැසයන් දී පුත්‍රයා දසදුන් වරක් මරසනග සමග පැමිණ නවමහාලස වස්සෝමී දේශකාණන් වහන්සේ නරපීමට පත් කළා. ගර්භණී කයගෙන කළා දේශකාණන් වහන්සේ දක්ෂිණ ශ්‍රීවත්තේ කළවට දිවිකට සත්‍යක්‍රියා කළා. විසතුරියක් දැවී පිහිටා ලෝතුරා දිවියෙන බලට සාක්ෂි වශයෙන් මහාත්‍රිපේ කම්පාලනසේ පාරමී මස්තකා ප්‍රාප්ත කළ බල සත්‍යය නම් දෙලක්ෂ සතලිස් දහසක් යුගෙන් ගලක නැතුනේ මහා පොළව මට සාක්ෂි කුලිස කරපේ වාතල සත්‍යක්‍රියා කළා. සමිගන් මහාත්‍රිපේ කම්පාවුණ ගිරිමේ කළාට බල වැසවා වසවාම ගිය පුත්‍රයා පතිත වුණ මානසේ මානසී සීතද පල ගියා. අසර සම උදාව උසක් සම උදාවෙද්දී සූර්ය අස්තංගත වෙද්දී මේ මාර ප්‍රලේඛල භාග්‍යතුන් වහන්සේ ආනාපාන සතිය මූල ධර්මස්ථානයේ කොටගෙන සමසතුනි සමතුභාවනා නිදුන් පමිණේවා. කූරේ නිවාස ඥානයේ සූර්යසංගල කල්ප උන්වහන්සේ දැකවදාලා එසේ එක කල්පයක් පාසා තමන් වහන්සේ උපන්න කල නම ගම ගෝත්‍රය විසේ නිචිතල් ආහාර කාල කළ කුසල් අකුසල් සපදුසියල්ලම මෙහෙම වශයෙන් විවස්ථාපනය කරමි පෙරවිසෝ කඳුතුරල දාලා නියමේ අතීතවල සංසාරය දැකවදාලා මධ්‍යම යාමයේ ජීවන් චක්ෂුර දුක්වාලේ ප්‍රතිලාභක තුළ අතීතේ දිනාටක් අනාගතේ දිනාටක් බැවින් දින දාහතරක් නරක උපදින සුගත දිවිත යන කුසල් අකුසල් කරල සෝබන අශෝබන ගතිය සීලම සත්‍යයන් ගතිනේ අතීතාලාවක වර්තමාන චේතාලය පිළිබඳව චේතකල සම්බන්ධකාරය ආබෝධ කරගත්තා. ලෝකරා දිවියෙන්ද මත්තෙන්ද මේ ලෝකයේ සත්‍යයන් දෙවියන් මලනය නොව ඉබේ හටගන්නය නොව මේ හේතු කලධර්ම සම්බන්ධයෙන් යුක්තව මේ සත්‍ය සන්තාන දිගින් දිගට පළපෙගෙන එනවා කියනක පටිච්ච සමුප්පාද භාවනා දුන්වහන්සේ අරමුණක් වෙලා ලෝකරා බුදුන් සූරින දේශකාණන් වහන්සේලා විදර්ශනාවසින් ගන් ලබන්නේ පටිච්ච සමුප්පාද විදර්ශනාවයි. පූර්ව නිවාස ඥානයේ දිව්‍යන් චක්ෂුරදී ඥානයේ දකවදාලා ඒ පරිද්දේ තුන්කාලේ පැති සීලම සංස්කාර පටිච්ච සමුප්පාද විපස්සනාවට නම් නැහැ. තාමත්ම සූක්ෂම ආකාරයේ විපස්සනා භාවනා ලබන් පටන් පටන් ගත්තා. දසදහසක් ලෝක ධාතු ආලෝක තුළ දසදහසක් තිරුමල විඤ්ඤාත වඩා සම්මල විඤ්ඤාත වඩා අතිශයින්ම සෝධනාලේ විපස්සනාවල ආලෝකයෙන් යුතුව ඒ භාග්‍යතුන් වහන්සේ අල්ලම් කාල විපස්සනා වඩා දසදහසක් ලෝක ධාතු කම්පාවෙද්දී දසදහසක් ලෝක ධාතු වල ප්‍රාත්‍යහාර සිද්ධ වෙද්දී සලාසන සතල ක්ලේශයන් සෝදාරිමි දසබල ඥාන චතුරි වෛසාරද්‍යත් වාලාදී අනන්ත ඥාන ධාතුන් පරිවාර කොට ඇති සරුවක්ෂතාක් වාලේ ලෝකුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වේ වදාලා උනාසේ අනේක ජාති සංසාරං යලාදී ප්‍රථම උදාලේ ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කරලා ගාර්ගීලත්තේ සම්මාසනය කරන්න පටන් ගත්තා. අධිදරේ ධ්‍යායන ධම්මේ ගම්භීරෝ දුද්දසෝ දුර්මභෝතෝ සන්තෝ පනීතෝ අපක්කාවචරෝ නිපුනෝ පණ්ඩිත වේදනීයෝ මාසින් ගාම්භීරෝ ධර්මයක් අධිගමනය කළා. එවැගේම දකින්ට දුෂ්කර වූ ආබෝධ කරන්න දුෂ්කර වූ සාන්ත වූ ප්‍රණීත වූ තරපයෙන් දැකගත නොහැක්කා වූ අතිශයම නිපුන වූ පණ්ඩිතයන් විසින් ආබෝධ කටයුක වූ ගාම්භීර ධර්මයක් ආබෝධ කළා. මේ ලෝක සත්‍යයා ක්ලේශයන්ගෙන් යටපත් වෙලා ආලේ රාමා කෝපනායම් පජා ආලේ රතා ආලේ සම්මුදිතා ආලේ රාමාය කෝපන පජාය ආලේ රතාය ආලේ සම්මුදිතාය දුද්දසං ඉදන්තානං යදිදං ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදෝ ඉදන්ත පෝතානං දුද්දසං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදි පටිනිස්සග්ගෝ තණ්හාප්පයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. තෘෂ්ණා ආලයෙන් දැසගත්තා වූ තෘෂ්ණා ආලයෙන් කීඳී ගත්තා වූ මුලා වුණා වූ ලෝක සත්‍යයට ඉදර පච්චේතා පටිච්ච සමුප්පාද නම් වූ හේතුඵල ධර්මයේ බොහෝම දුෂ්කරයි දැනගන්නට. එවැනිම සීල සංස්කාරයන්ගේ සංසිඳීම නම් වූ විරාග නිරෝධ නම් වූ සීල උපදීන්ගේ අත්හැරීම නම් වූ තෘෂ්ණාක්ෂය නම් වූ අමෘතමා නිර්වාණ ධාතු අවබෝධ කර ගැනීම බොහෝ දිනාට දුෂ්කරයි. මා විසින් යම් ධර්මයන් දේශනා කරන්න වෙනවා නම් මේ ධර්මය අවබෝධ කරගන්නේ නැති බැවින් මා වෙහෙස වෙනවා. එනිසා ධර්ම දේශනා කිරීම නිෂ්ඵලයි කියන තුන්වාසේ ලෝකයේ දෙස බුදු වෙසින් නොබලාව මන්දෝත්සාහී භාවයට පත් වුණා. මේ දව භාග්‍යස්සාවේ සම්පති මහා බ්‍රහ්මයා සම්පති මහා බ්‍රහ්මයා කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේ සිල්වත් ගුණවත් ධ්‍යානලාභී ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේගේ නම වරක ඉස්තවිරයන් වහන්සේ. වරක ඉස්තවිරයන් වහන්සේ ප්‍රථම ධ්‍යානලාභී. ආයු කෙළවර ප්‍රථම ධ්‍යාන බමතලයෙහි මහා බ්‍රහ්ම තලයේ මහා බ්‍රහ්ම රාජයේ උපන්න බ්‍රහ්මලා ලෝකයේ බ්‍රහ්මයේ තුම හැඳින්වේ සාම්පති කිය. මේ සාම්පති බ්‍රහ්ම රාජයා තමයි සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපදින දවසේ ශ්‍රේෂ්ඨ ක්ෂත්‍රිය දැරි. එවාගේම සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ බුදු වෙන දවසේ ශ්‍රේෂ්ඨ ක්ෂත්‍රිය දරන්න කල් ඇතුව ආ කිරිපිඩු පිසල දවසේදී ශ්‍රේෂ්ඨ ක්ෂත්‍රිය දැරි. තවත් බොහෝ අවස්ථාවල භාග්‍යතුන් වහන්සේට උපස්ථාන සඳහා මේ සාම්පති බ්‍රහ්ම රාජයා ආ භාග්‍යතුන් වහන්සේගේ මේ මන්දෝත්සාහී භාවය දැනගත් මෙතුමා සැලකින් අව දනගතා වැඳ නමස්කාරයෙන් ආරාධනා කළා. පාතුර හෝසි මගදේ සුපුම්බේ ධම්මෝ අසුන්දු සමලේහි චින්තිතෝ අවාපුරේ තං අමතංස ද්වාරං ධම්මං. මේ ආදි ගාථාවකින් ප්‍රකාශ කළා ස්වාමී උභාසගේ පාලවෙන්ද මැත්තෙන් පූර්ණ කාසිපාදී අසර්වඥ ශාස්ත්‍රවරුන් විසින් සංකලේශ ධර්මයක් ලෝකයාට ප්‍රකාශ කළා. ස්වාමීනි ඔබ වහන්සේ නික්ලේශේ භාවයට පත් වී මේ ලෝකයේ දෙස බුදු වශයෙන් බලාවදාරණසේකවා. පර්වත මස්තකයකට ප්‍රාසාද මස්තකයට ගොඩවුණා වූ දෙයක්සැත්තා වූ කෙනෙක් ආපස ජනතාව දෙස බලන්නක් මේ ප්‍රඥා ප්‍රාසාදයට ලැබුණා වූ භාග්‍යතුන් වහන්සේ කරුණා චක්ෂුවෙන් ප්‍රඥා චක්ෂුවෙන් මේ ලෝක ධාතු දෙස බලාවදාරණ සේක්වා. ධර්මාබෝධයට සුදුසු හේතු සම්පන්නෝ ඉන්නවා. එනිසා අනුකම්පාවෙන් ලෝක ධාම් දෙසන සේක්වා කියලා ආරාධනා කළා. ඒ අවස්ථාවේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුවෙන බෝධි මූලයේදී බුදුවත ලබාගත් නම අට සතියක් යනතුරු දෙමාසයක් යනතුරු බුදු වැසින් ලොව නොබැලූ බැවින් මේ මොහොතේදී බුදු වැසින් ලොව බලා වදාළා. නෙළුම් විලක මානෙන් විලක සුදු නෙළුම් විලක නෙළුම් කැටළු සමහර නෙළුම් කැටළු වතුර යට තියෙන බවක් සමහර නෙළුම් මානෙන් කුමුදු කැටළු වතුර මට්ටමල තියෙන බවක් සමහර නෙළුම් මානෙන් සුදු නෙළුම් කැටළු වතුරෙන් උඩට මතුවේ වතුර සමග අමිශ්‍රව තියෙන බවක් අනුව තුන්වහන්සේ උද්ගති තත්වය විපංචි තත්වය නිර්ය පුජ්‍යලයන් ඉන්න ඇති බුදු වැසින් දක්වදා කොටින් කියනවා නම් සූවිසාසංචක් ජනතාව සූවිසි මහා සමාගමකදී මඟ පලන් නිවන් ලබන බව උන්වහන්සේගේ බුදු වැසට පෙනී ගිය. තව එක්කෙන දෙන්න දහ දෙන විසි දෙන සිය දෙන තනස් දෙන එවාගේම දහස් දන අසූහාර දහස් දන වින්මින් වශයෙන් නිවන් දකින පින්නතුන් අනන්ත අපරිමාණ බෞද්ධාවට පෙනී ගිය. ඒ අවස්ථාවේ තමයි මෙන්න මේ ගාථාවෙන් ධර්ම දේශනාව සඳහා උන්වහන්සේ පොරොන්දු වුණේ. අපාරුතාතේ සං අමතංස ද්වාරා යේසෝතවන්තු පමුංචන්තු සන්දං විහිංස සංහී පගුණං නුභාසි ධම්මං පනීතං මනුජේසු බ්‍රහ්මණි. බ්‍රහ්මරාජේනි මේ ලෝකසත්වයන් ධර්ම දේශනා කිරීම විහිංසාවක් බව හිතාගෙන මෙතෙ ප්‍රමාද වුණා. නමුත් මේ මොහොතේ බුදුවැස වී දෙවියන් මාත පෙනී ගියා. මේ සා විශාල පිරිසක් මඟඵල නිවන් ලබන්නේ සුදුස්සන්ව ඉන්නවා. ඒ නිසා මම ආද නිවන් දරතෝ යුරුත කරනවා. ප්‍රඥා ශෝතසත්තාං සත්පුරුෂය ශ්‍රද්ධාව විහිදුවා ඒ ධම්ම පද ශ්‍රවණය කෙරෙත්වා කියා ප්‍රතිඥාව දුන්. උනාසේ නුවණින් කල්පනා කළා මේ ධර්මයේ කාටද පළමුවෙන් දේශනා කරන්නේ. ආලාර කාලා මුතුපාගම ගැන සොයා බැලුවා දින අතක